සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සුහද මිතුරන් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී මිත්‍රත්වයේ පිළිබඳව නොයෙක් දේශනාවලදී සඳහන් කළ තියෙනවා. අපේ ජීවිතයේ මෙලව යහපත සඳහාත්, මරණින් මතු ජීවිතයේ සුගතිය සඳහාත්, නිර්වාණ අවබෝධය සඳහාත් හේතු වන කරුණු අතරින් මිත්‍රත්වය, සුහද මිත්‍රත්වය, කල්‍යාණ මිත්‍රත්වය ප්‍රබල සාධකයක් වශයෙන් ධර්මය තුළ දක්වලා තියෙනවා. අපේ ගමන මඟ තීරණය කරන කරුණු අතරින් මිත්‍රත්වය ප්‍රධානතම කාරණයක් විදිහට ධර්මය තුළ පැහැදිලි කරනවා. ව්‍යග්ගපජ සූත්‍රයේදී මෙලව ජීවිතයේ සඵල වෙන කරුණු සඳහන් කරද්දී එයින් එකක් විදිහට කල්‍යාණ මිත්‍රතා කියන කාරණය සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මරණින් මතු ජීවිතයේ සුගතිගාමී වීමට ස්වර්ග මාර්ගයේ දක්වීමේදී කල්‍යාණ මිත්‍රත්වයේ අපට මූලික සාධකයක් වෙනවා. ඒ අතර විශේෂයෙන්ම නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරද්දී මේ මුළු සම්බුද්ධ ශාසනයම සමස්ත බ්‍රහ්මචර්යාම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වයේ මත කියන කාරණේ බුදුදහමින් වඩාත්ම අවධාරණය කළ තියෙනවා. ඉතින් මේ සාධක දිහා බලන විට මිතුරන් හඳුනා ගැනීමත් ඔවුන් සමග කටයුතු කිරීමත් ගැන අපි වඩාත්ම අවධානයෙන් සිටින්නට ඕන. අපට යහපත් මිතුරන්, කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්නේ සසර කළා වූ පින්කම්වල සහ ප්‍රාර්ථනාවල ඉෂ්ට විපාකයක් විදියට. අප නිරතුරුව සිද්ධ කරන පින්කම්වලදී පින්කම් අවසානයේදී ප්‍රාර්ථනාවක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපච්චයා කියලා. නිවන් දක්නාතුරුම මට පාප මිත්‍ර ආශ්‍රයක් නොවේවා, කලණ මිතුරන්ගේ ආශ්‍රයම ලැබේවා කියන ප්‍රාර්ථනාවක් අප හැමදෙනා තුළම තියෙනවා. එහෙනම් අද දවසේ අප කල්‍යාණ මිත්‍රත්වය ලබා තියෙනවා නම් ඒක මේ ප්‍රාර්ථනාවෙහි ප්‍රතිඵලයක් විදියට සලකන්නට පුළුවන්. මෙන්න මේ කල්‍යාණ මිත්‍රත්වය අපේ ජීවිතයට ලැබෙනකොට අපේ ළඟත් කිසියම් විදියේ ගුණ සමුදායක් තියෙනට ඕන. එහෙම වුණොත් තමයි කල්‍යාණ මිත්‍රයන් අපට සමීප වෙන්නේ, මුණගැහෙන්නේ. අනිත් අතින් ඒ කල්‍යාණ මිත්‍රයන් ලැබෙනකොට අප දක්ෂ වෙන්නට ඕන ඔවුන් හඳුනා ගන්නට, ඔවුන්ගේ ගුණය හඳුනා ගන්නට. ඒ ගුණය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ අප තුලත් ගුණයන් පැවතිච්ච පමණට. අනේ නිසා අපේ කාතකින් ගුණවත් වෙන්නට ඕන, අනිත් අතින් බුද්ධිමත් වෙන්නට ඕන මේ කල්‍යාණ මිත්‍රයන් සමීප කරගන්නට. කල්‍යාණ මිත්‍රතා කියපු විදිහට කල්‍යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන, කල්‍යාණ සහායතා ඔවුන් සහාය කරගන්නටත් ඕන, ඊළඟට කල්‍යාණ සම්පවංකතා කියපු විදිහට ඔවුන්ගේ දේශනා අහන්නට, ඔවුන්ගේ අවවාද අනුශාසනා ලබන්නට අප දේශවන් යොමු කරන්නට ඕන. සුවච බව, ඇහුම්කන් දීම කියන කාරණේ මෙහිදී අතිශයම වැදගත් වෙනවා. අද අප කල්‍යාණ මිත්‍රත්වය පැහැදිලි කරන්නේ දීඝනිකායේහි සිගාලක සූත්‍රය පාදක කරගෙන. එහි මිත්‍රයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පාප මිත්‍රයන්, අනිත් එක සුහද මිත්‍රයන් කියලා. අන්නේ සුහද මිත්‍රයන් කොටස් හතරකට බෙදෙනවා. උපකාරක මිත්‍රයා, සමාන සුඛ දුක්ක මිත්‍රයා, අත්තක්කායි මිත්‍රයා සහ අනුකම්පක මිත්‍රයා වශයෙන්. මේ මිතුරන් හතර දෙනාගේ ලක්ෂණත් වෙන වෙනම සූත්‍රයේම දක්වලා තියෙනවා. උපකාරක මිත්‍රයාගේ ලක්ෂණ හතරක් දක්වනවා. පළවෙනි කාරණය, ප්‍රමත්තං රක්ඛති. ඔහු තමගේ ප්‍රමාද වූ මිතුරන් ආරක්ෂා කරනවා. කිසියම් විදියකින් මිත්‍රයා ප්‍රමාදයෙන් කටයුතු කරනවා නම් ඔහුට අනතුරක් නොවන විදියට ඔහුගේ ජීවිතය ආරක්ෂා කළ දීම. දෙවෙනි කාරණය, ප්‍රමත්තස්ස සාපකේයං රක්ඛති. ඒ ප්‍රමාදෝ තම මිතුරාගේ ධනයක් දේපලක් තියෙනවා නම් ඒකත් ආරක්ෂා කළ දෙනවා. බිහෙතස්ස සරණං හෝති. සිය මිතුරා බියට පත් වෙලා ඉන්නවා නම් ඔහුට පිටක් වෙන ඔය වෙලාවේදී. උපන්නේ කිච්ච කරණී තද්දිගුණං බොහෝගං අනුප්පදේති. උපාන කටයුත්තක් වේ නම්, කිසියම් අවශ්‍යතාවයක් වේ නම් දෙගුණයක් වශයෙන් ඔහුට සම්පත් ලබා දෙනවා. මෙන්න මේ විදියට උපකාරක මිත්‍රයා නිරතුරුව තමගේ මිත්‍රයාගේ ජීවිතයත් දේපලත් ආරක්ෂා කරමින් ඔහුගේ අවශ්‍යතාවයේදී ඔහු බලාපොරොත්තු වෙනවටත් වඩා දෙගුණයක් ධනිය දීලා අවශ්‍ය උපකාරය දීලා ඔහුට උපකාරවත් වෙනවා. මේක තමයි උපකාරක මිත්‍රයාගේ තියෙන ලක්ෂණය. දෙවන මිතුරා තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. දුක සැප බෙදා ගන්න මිත්‍රයා. ඔහුගේත් ලක්ෂණ හතරක් දක්වනවා. ගුහ්‍යමස්ස ආචික්කති. ඔහු තමාගේ රහසක් තියෙනවා නම් සිය මිතුරාට කියනවා. ඒ වගේම මිතුරාගේ රහසක් තියෙනවා නම් ආරක්ෂා කරනවා. ගුහ්‍යමස්ස පරිගෝහති. ඒ වගේම ආපදාසුන විජහෙති. සිය මිතුරාට ආපදාවක් පැමිණිච්ච වෙලාවේදී ඔහු අත්හරින්නේ නැහැ. ඔහු සමග එකට ඉන්නවා. ජීවිතම් පිස්ස අත්තහය පරිච්ඡත්තං හෝති. සිය මිතුරාට අවශ්‍යතාවයක් වුණොත් ජීවිත පරිත්‍යාගයෙන් ඒ දේ කළ දෙන්නට කටයුතු කරනවා. මෙන්න මේක තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයාගේ තියෙන ලක්ෂණ. ඊළඟට තුන්වෙනි මිත්‍රයා වශයෙන් සඳහන් කරන්නේ අත්තක්කායි මිත්‍රයා. අර්ථය යහපත සිදු කරන්නා වූ මිත්‍රයා. ඔහුගේ ලක්ෂණ හතරක් දක්වනවා. පළවෙනි කරුණ පාපා නිවාරෙන්ති. සිය මිතුරා අයහපතින් අකුසලයෙන් නැත්තම් පාපයෙන් මුදවනවා. කල්යාණේ නිවේසේති. යහපතෙහි පිනෙහි කුසලෙහි යොදවනවා. අසුතං සාවේති. නොයසෝ දේ දැහැමි දේවල් ධර්මයේ ඔහුට අහන්නට අවස්ථාව සැලසෙනවා. සංගස්ස මග්ගං ආචික්කති. ස්වර්ග මාර්ගයේ මරණින් පස්සේ යහපත සිදුවෙන සුගතියට මාවත පැහැදිලි කළ දෙනවා. මෙන්න මේ අත්තක්කායි නැත්තං අර්ථය කියලා දෙන මිත්‍රයාගේ ලක්ෂණ හතර මේ විදිහට දක්වනවා. හතරවෙනි මිත්‍රයා නමින් හඳුන්වන්නේ අනුකම්පක මිත්‍රයා. මොහුගේ ලක්ෂණ හතරක් දක්වනවා. අබවේනස්ස නන්දති. සිය මිතුරාගේ අයහපතේදී පරිහානියේදී සතුටු වෙන්නේ නැහැ ඔහු. ඒ වගේම භවේනස්ස නන්දති. යහපතෙහි අභිවෘද්ධියේදී සතුටු වෙනවා. සිය මිතුරාට කිසියම් යහපතක් වෙනවා නම් අන්නේ යහපතේදී ඔහු සමග සතුට බෙදා හදා ගන්නවා, සතුටු වෙනවා. අවන්නං බනමානං නිවරේති. සිය මිතුරාට අනිත් අය අගුණ කියනවා නම් එතෙන්දී ඔහුව වළක්වනවා. අනිත් අයට සිය මිතුරාට දොස් කියන දෙන්නේ නැහැ. එතෙන්දී ඔහු ආරක්ෂා කරනවා. වන්නං බනමානං ප්‍රසංසති. සිය මිතුරාගේ ගුණයක් වෙනත් කෙනෙක් කියනවා නම් ඒ අයව ප්‍රශංසා කරනවා. මෙන්න මේක තමයි ආනුකම්පක මිත්‍රයාගේ තියෙන ලක්ෂණ විදියට දක්වන්නේ. මෙන්න මේ සුහද මිතුරන් හතර දෙනා ලක්ෂණ වශයෙන් විවිධ විදියට දැක්වුවට මේ ලක්ෂණ එකම කෙනාගේ ළඟ යම්කිසි ප්‍රමාණයකින් අඩු වැඩි වශයෙන් තියෙනට පුළුවන්. අප බාහිර ලෝකයෙන් මේ සුහද මිතුරන් බලාපොරොත්තු වන වගේම මුලින්ම අප තුළින් මේ ගුණ ලෝකයාට ප්‍රදානය කරන්නට ඕන. බාහිර ලෝකයෙන් විතරක් ගුණධම් හොයාගෙන ගියාට අපට ඒ ගුණධම් ලැබෙන්නේ නැහැ. බුදුදහමේ දුර්ලභ පුද්ගලයන් ගැන සඳහන් කරද්දී එක කාරණයක් සඳහන් කරනවා. මුලින් අනිත් අයට උදව් කරන කෙනා දුර්ලභ පුද්ගලයෙක් කියලා. ඒ නිසා අපි ලෝකයට මුලින් යහපත කරන්නට ඕන. අන්නේ යහපතේ ප්‍රතිඵල විදියට අපට යහපත් මිතුරන් ලෝකයේ තුලින් මුණගැහිලා මේ ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගෙන ඒ මිතුරන් තුලවත් අපි යැපෙන්නේ නැතුව අවසාන වශයෙන් ධර්මයේ පිහිටක් කරගෙන ධර්මයේ තුලින්ම ජීවිතය ජය ගන්නට උත්සාහ ගන්නට ඕන. ඉතින් මේ සුහඳ මිතුරන් ඇසුරු කරමින් මෙලොව ජීවිතය ජයගෙන පරලොව ජීවිතය ජය ගන්නට අපි කටයුතු කරමු. මේ ශ්‍රවණය කළා වූ ධර්මයේ ආනිසංසෙන් අප හැම දිනාටම ධර්මාභෝධයෙන් නිර්වාණාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරන් සරණයි.